චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. ඒක ඡන්දයක් අද නේද? මේක හොඳ ඡන්දයක් නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳ ඡන්දයක්. ඒක හොඳ ඡන්දයක් කියලා කිව්වේ කොහොමද? චතුරාර්ය කියලා අර වචනයක් ආවනේ. ඒකට සාපේක්ෂව තමයි මේක හොඳයි කියලා කිව්වේ. දැන් චතුරාර්ය සත්‍ය හැදුනේ ඇයි? අනාර්ය සත්‍ය හතරට සාපේක්ෂුනේ. දුක දුකට හේතුව නැති කිරීම මාර්ගය. දැන් මේ හතරට සාපේක්ෂව අපි හදනවා මේ නමක් ආර්යවරුන්ගේ සත්‍ය හතර. චතුරාර්ය සත්‍ය කියලා කියන ආර්යවරුන්ගේ සත්‍ය හතර. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියලා එකක් හදනවා. මොකද ඡන්දයක් හදනවා, කැමැත්තක් හදනවා. දැන් මේක හොඳ එකක්. හැබැයි මේක හොඳයි කියලා තීරණය කළේයි. අනාර්ය සත්‍ය හතරට සාපේක්ෂෝනේ. දැන් අනාර්ය සත්‍ය හතරට සාපේක්ෂව චතුරාර්ය සත්‍ය හතර කියන එක ධර්මයට අදාළයි කියලා අපි හොඳ පැත්ත කියලා ගත්තා. ඒක සත්පුරුෂ කියලා ගත්තා, යාපත් කියලා ගත්තා. දැන් අනාර්ය හතර දන්න කෙනා අනාර්ය හතර දන්නේ මොනවට සාපේක්ෂවද? එතකොට අනාර්ය හතර ලෝකෙ කිසිම කෙනෙක් දැනගන්න බෑ අනාර්ය බවට. ඇයි? ආර්යක දන්නේ නැත්තම්. එතකොට අනාර්ය සත්‍ය අතර දන්න කෙනා අනාර්ය සත්‍ය අතර දැනගත්ත ආර්ය සත්‍ය අතරට සාපේක්ෂව. එතකොට අනාර්ය සත්‍ය අතර දන්න මනුස්සයා චතුරාර්ය දන්නවනේ. හැබැයි මම චතුරාර්ය අවබෝධ කරගෙන නිවන් දකින්න කියලා එකක් අදවා මේ මනුස්ස නියත මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි අදන්නේ. අර තියෙන එකට උඩින් තව එකක් එලනවා. චතුරාර්ය සත්‍ය නිවැරදි කියලා යම්කිසි මනුස්සය තේරුම් ගන්නවයි කියලා කියන්නේ එයා අනාර්ය සත්‍ය අතර හරියටම දන්නවා කියන එක. ඒ නිසා තමයි මේක චතුරාර්ය කියලා එක හරියටම දන්නේ. අනාර්ය සත්‍ය හතර හරියටම දන්න කෙනා තමයි චතුරාර්ය හරියටම දන්නේ. මේක හරියට දන්නේ නැති කෙනා මේක දන්නේ නැහැ. මේක හරියට දන්නේ නැති කෙනා අරක දන්නේත් නැහැ. එහෙනම් මේ ලෝකේ ආර්ය සත්‍ය හතර දන්න කට්ටියට වඩා ඉන්නේ කවුද? ආර්ය සත්‍ය හතර දන්න කට්ටියට වඩා වැඩිපුරම ලෝකෙ ඉන්නේ කවුද? ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය හරියටම අතර දන්නේ නැති කට්ටියට වඩා වැඩිපුරම ඉන්නේ කවුද? චතුරාර්ය සත්‍ය නොදන්න කට්ටිය. ආ, ඉවරද? චතුරාර්ය සත්‍ය හරියටම දන්න කට්ටියට වඩා වැඩිපුර ලෝකෙ ඉන්නේ කවුද? චතුරාර්ය සත්‍ය හරියටම දන්න කට්ටියට වඩා වැඩිපුරම ලෝකෙ ඉන්නේ කට්ටිය කවුද? ප්‍රශ්නයයි උත්තරයයි මමම කියන්න. චතුරාර්ය සත්‍ය අරියටම දන්න කට්ටියට වඩා ලෝකෙ ඉන්නේ චතුරාර්ය සත්‍ය දන්න කට්ටියමයි. හැබැයි ඒක අරියට දන්නේ නැහැ. අනාර්ය හතර දන්නවයි කියලා කියන්නේ ආර්ය හතර දන්නවා. ඒක අරියට දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කට්ටිය චතුරාර්ය දන්න කට්ටිය තමයි. ලෝකෙ ඉන්නේ ඔක්කොම චතුරාර්ය දන්න කට්ටියමයි. අනාර්ය සත්‍ය හතර දන්න කට්ටියත් අනාර්ය හතර දන්නේ ආර්ය වලට සාපේක්ෂව. ඒ කියන්නේ ආර්ය හතර දන්නවා. ආර්ය සත්‍ය අතර දන්න කට්ටියත් ආර්ය සත්‍ය දන්න කට්ටිය. මෙතකොට දැන් ලෝකෙන්නේ ඔක්කොම චතුරාර්ය දන්න කට්ටියනේ. දැන් අනාර්ය එක්කෙනෙක් ඉන්නවද ලෝකෙ? දැන් අනාර්ය කියලා කියන්නේ සැප, කම් සැප, ගන්ධ සැප, රස සැප, දික්ටි සැප, සෝත සැප, ස්පර්ශ සැප. දැන් මේවා ටිකක් කොහොම සැප කියලා කියනවා. දැන් අපි චතුරාර්ය කියලා කියන්නේ මොකද? දුකනේ. දැන් මේ මිනිසයා කියන අනාර්ය පැත්තේ ඉන්න මිනිසයා සැප. රාත කාලක් ගාලා කානුව වැටිලා ඉන්නව තරම් අපේ හාමුදුරනේ සැපක් නැහැ. ඇයි? ගල් රෝල යන්නේ, කැටපිලර් යන, කානු යටනේ ඉන්නේ. මොනවා ගියත් ප්‍රශ්න නැහැ. උදේ නැගිටලා මූණකට හොදාගෙන වැඩට යනවා. ඒතර අවස ආයි කාලක් බීලා ආයි අර කානු යට මුදියා ගන්නවා. ඒතර මේ මිනිස්සුන්ට නම් මේක තරම් සැපක් නැහැ. ඇයි? බිම්බෝම් වලට අහුවෙන්නේ නැහැ. අලිපා ගන්න. ඇයි අරියට ගන්න බෑ? අර කානු අතේ ඉන්නේ. එතකොට දැන් මේ ලෝකේ අනාර්ය කියලා කියන මිනිස්සයා සැපයි කියලා කියන්නේ මොනවද? පංචකාම. එතකොට මේ පංචකාම සැප නම් මේ මිනිස්සේ මේ පංචකාම සැපයි කියලා තේරුම් ගත්තේ මොනවට සාපේක්ෂද? පංචකාම දුකයි කියන එකට සාපේක්ෂව. පංචකාම ඒ කියන්නේ ඇස පිනවන එක, දිව පිනවන එක, ගන්ධය පිනවන එක, කය පිනවන එක, ශබ්දය පිනවන එක, සිත පිනවන එක. මේ කියන පංචකාම දුක නෙමේ. සැප කියන තීරණයට මේ මිනිස්ස ආවේ පංචකාම දුකයි කියන එකට සාපේක්ෂව. ඒ කියන්නේ මේ මිනිස්සයා වැඩිපුර දන්නේ මොනවද? චතුරාර්ය සත්‍යයයි වැඩිපුර දන්නේ. අඩුවෙන් දන්නේ මේ මිනිසර විඳින එක. ඒකනේ එකෙන් ගැලවෙන්නේ, මාන වෙන්නේ. කාලය ගිලා වාඩි වෙලා කල්පනා කරන අපරාධේ මේ තරම් කාල කණ ජීවිත. ඇයි ඒ තීරණයට ආවේ? ඒ කියන්නේ මේ පිළිබඳ අවබෝධය අඩුයි. මේකට කලකිරුණා. පැවිදි වෙන්නේ ඒ පිළිබඳ අවබෝධය කල්ලාතුම වැඩි. දැන් ලෝකේ ඇදිලා තියෙන්නේ මොන පැත්තටද? නිවෙන පැත්තට ඇදිලා තින්නේ. එහෙනම් පැවත්මට අපි මේ බලෙන් අල්ලාගෙන ඉන්නේ. බලෙන් අල්ලාගෙන ඉන්නේ. ඉපදීම මිනිස්සු බලෙන් නඩත්තු කරන්නේ. දැන් මැරෙන එක මිනිස්සු බලෙන් නඩත්තු කරනවාද? මම කොහොමරි මැරෙන්න ඕන ආන්දර මැරෙන්න මම පුදුමාකාර කමටංගඩන. එහෙම කියන මානසික ලෙදේ මට පෙන්වන්නකෝ. මානසික රෝහලේ දෙමෙකෙක් නෑ. ජීවත් වෙන්න උත්සාහ කරන ලෙඩ්ඩු තම ලෝකේ ඉන්නේ. ආන්දර කොහොමරි පැයක් හරි වැඩිපුර ඉන්න එපාය. සේලන් බෝතලයක් හරි එල්ලලා පැයකන් කලින් මැරෙන්න මොනවද කරන්න ඕනේ කියලා කවුරුත් ක්ලිනික් ගිහලා ડોක්ටර් කෙනෙක්ගෙන් ආනවද? දොස්තර මාත් මේ දවස්වල ජීවත් වෙලා එපා වෙලා තින්නේ මේ මැරෙන්න පැයකට දෙකට විතර කලින් මැරෙන්න මොනවද දෙත්තක් නැද්ද? මේම පිටි නෑනේ. හැබැයි ජීවත් වෙන්න මාර වෑයමක් නේ දරන්නේ. පැය 20ක් විතර වැඩනේ මේ මිනිස්සයා. ඕවර් ටයිම් කරනවා රාත් වැඩ දවල් දැන් නිින්දෙත් වැඩ මේ මිනිස්සයා. එතකොට මේ ලෝකේ හැදිලා තියෙන්නේ නොපැවත්මට. නිවීමට තමයි හැදිලා තියෙන්නේ. ඇයි? මැරෙනවා කියලා කෙනෙක් ඔක්කොම නිමාවට යනවා. නිමාවට යන එක උවමනාවෙන් පැවත්මට නඩත්තු කරනවා. ස්වභාවික වෙන දේවල් මොකවත් වෙන්න දෙන්නේ. දැන් මිනිස්සු අනාර්යයක උවමනාවේ මාංශයෙන් දුක් විඳලා කරන එකක් ආර්ය කෙනෙක් ඉබේ නිකන් වෙන එකක්. දැන් මිනිසුන්ට ප්‍රශ්නේ තියෙන්නේ නිකන් වෙන එකටද අමාරුවෙන් කරන එකටද? ඇයි? දැන් නිකන් තියෙන එක නිකම්ම නිතින්නේ. ඒක නිදර්ශන එකක් නේ. එතකොට දැන් මේ මිනිසුන් නිකන් තියෙන එකට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිසුන්ට. දැන් අමාරුවෙන් තියෙන එක මිනිස්සු තවත් අමාරු රකින්නවා. නිකන් තියෙන එක අරගෙන නිදාස්සලා නිකන් මේකට සමවදින්න නේ තියෙන්නේ. මේක කරන්නේ නැහැ නේ. ලෝකේ චතුරාර්ය සත්‍ය නොදන්න කෙනෙක් නැහැ. මිනිස්සේ කැල්ල කියන අඳුර දවසට සිගරට් පාක් විතර බොනවා. මාර පන් එකක් තියෙන අඳුර ප්ලේන්ටිය බිවල් මට එකක් බොන්න ඕනේ. එතකොට දැන් මේ මිනිස්සේ මේ දුම්බොන එක සතුටයි කියලා කියනවා. හැබැයි මේ ලෝකේ හැමදේම දුකයි කියලා අපි දන්නේ. දැන් අපි පුංචි කාලේ පුරුදු කරලා තියෙන මේ ලෝකේ හැම දෙයක්ම ගාක්කොලක් දැක්ක දුකයි. ඇයි? ඒක දැක්කයි කියලා මතකයක් තියෙන. ඒ මතකේ අයින් කරනකන් නිදාස් වෙන්න බෑ. ඒක අයින් කරන වේසෙන්න ඕන. වේසෙනකොට තව තව දේවල් එකතු වෙනවා. එතකොට අර කොලේ දැක්කයි කියන එක අයින් කරන්න ගිහිල්ලා තවත් රටපට පටල ගන්න ඕනේ අපි. එතකොට මේ දකින්න හැම රූපයක් තුළම වේසක් තියෙන්නේ, දුකක් තියෙන්නේ. දැන් මේ මිනිස්සයා කියනවානේ මේ දුන් අරගෙන ඉන්න එක මේ සතුටේ කියලා. එතකොට මේ මිනිස්සයා මේ කියන පංචකාමයේ කියන එක දුකක් ඇටියෙ නෙමෙයි ගරන් තින්නේ සැපක් ඇටියට. එතකොට මේ මිනිස්සයා සැපක් ඇටියට ගත්තේ කොහමද? සබ්බේ සංඛාර අනිච්චා කියලා කියන සියලුම සංස්කාර දුකයි කියන එකට සාපේක්ෂව චතුරාර්ය සත්‍යයට සාපේක්ෂව මේ මිනිස්සයා මේක සැපයි කියලා ගත්තා. ඇයි? අනාර්ය නෙමෙයි ඒක. අනාර්ය සත්‍යය. එතකොට දැන් මේ මනුස්ස අරකට සාපේක්ෂව ගත්තා නම් දැන් මේක දැන්නේ ගත්තේ සාපේක්ෂව කලින් නැතිබුනේ හේතුව නිසානේ මේ ඵලය ගත්තේ. එතකොට මේ මනුස්ස හේතුවනේ වැඩිපුර දන්නේ ඵලයට වඩා. එතකොට අනාර්යවරු දන්නේ වැඩිපුරම අනාර්යක නෙමෙයි හාරියක දන්නේ. ආර්යවරු වැඩිපුරම දන්නේ අනාර්ය නෙමෙයි ආර්යකමයි දන්නේ. ඇයි? ආර්ය කෙනෙක් වෙන්න බෑ ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැතුව. ප්‍රත්‍යක්ෂ වුනේ නැත්නම් ඒ අනාර්ය කෙනෙක්. ආර්යදම දැනගත්තම ආර්ය වෙනවා. එහෙනම් එයා වැඩිපුරම දන්නේ අනාර්යක නෙමෙයි වැඩිපුරම දන්නේ ආර්යයි. එයා ප්‍රත්‍යක්ෂ කරපු එක තමයි වැඩිපුර දන්නේ. අනාර්යක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. අනාර්ය ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා එයා අනාර්යක දන්නේ නැහැ. ආර්යක ප්‍රත්‍යක්ෂ වෙලා නිසා ආර්යවරු වැඩිපුරම දන්නේ චතුරාර්ය සත්‍යය. දැන් මගෙන් ඇහුවොත් චතුරාර්ය සත්‍යය මම සතියක් විතර කියනවා. හැබැයි අනාර්ය සත්‍යය ඇහුවොත් සතියක් විතර කියන්න බෑ. පැයක් දෙකක් ගැට ගා ගන්න ප්ලයි. ඒකේ අද්දකින් නෑ. එහෙනම් ලෝකේ ආර්යවරු ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයේ චතුරාර්ය සත්‍ය නිසා ඒගොල්ලෝ දන්නේ ලෝකේ වැඩිපුරම ආර්ය සත්‍යය. අනාර්යවරු පුදුජන අය වැඩිපුරම ඒගොල්ලෝ දන්නේ අනාර්ය සත්‍යය. හැබැයි ඒගොල්ලෝ අනාර්ය සත්‍යය දැක්කට චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරලත් නෑ, මේක ප්‍රත්‍යක්ෂ කරලත් නෑ. හැබැයි අනාර්ය සත්‍ය තමයි ඒගොල්ලෝ වැඩිපුර දන්නේ. ඒක සපයි කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි ඒක සපයි කියලා කියන අනාර්ය සත්‍ය අතර මොනවට සාපේක්ෂව ගත් එකද? චතුරාර්ය සත්‍යට සාපේක්ෂව ගත් එකක්. චතුරාර්ය සත්‍ය සාපේක්ෂ කරනවා කියලා කියන්නේ ඒක හේතුව, මේක ඵලය. එහෙනම් ඵලය නිර්මාණය කරන්න බෑ හේතුව හරියට දන්නේ නැතුව. එහෙනම් අනාර්යවරු වැඩිපුරම දන්නේ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය පොඩ්ඩයි දන්නේ. අනාර්යවරු නෑ. හැබැයි ඕගොල්ලෝ ආර්යවරු කියලා ඒගොල්ලෝ දන්නේ. මම ආර්ය කෙනෙක් කියලා එයා දන්නේ. ඔයා ආර්ය කෙනෙක්. මේ බලන්න මේක පේනද? ආ දැන් සෝතාපන්න වුණා. මේක දැක්කද? සකෘදාගාමී වුණා. මේක දැක්කද? ඔව් අනාගාමී වුණා. කෝ නෑනේ රාත් වුණා. ඕක කියන්න තමයි අපි එන්නේ. එයා ආර්ය කෙනෙක්. එයා දන්නේ නෑ. එයා තුල ඒක තියෙනවා. ඒක යාට තේරිලා නෑ. තේරුම් ගන්න. සම්මාදිට්ඨිය දැන් පිටින් අමුණනවද? ස්පෙයා පාර්ට්ස් වගේ නක් දාලා අයි කරනව නෑ. එහෙම බෝල්ට් නක් දාලා අයි කරන්න එහෙම කෑලි නෑ කයේ. එයා තුල තියෙනවා. ඒ තියෙන දේ දකින්න යාට කියලා දෙනවා. මෙන්න මේම දකින්න. හැමදේම පේනවද? ඔව්. නින්දිතයක පේනවා ආම්දුරු. හරි එහෙනම් සෝතාපන්නයි. ඒ දික්තිය යාට පෙන්වලා දෙනවා. අපේ ආම්දුරනේ මේ ලෝකයේ පුතුජුනේ වැඩිපුරම දන්නේ. අනාර්ය සත්‍ය නෙමේ ආර්ය සත්‍ය නා. ඒතර මේ මිනිසුන්ට දැන් මාර්ගඵලෙට මේක අවදි කරන ප්‍රශ්නේ විතර ඒකනේ සුතමේ ඥානේ. ඇහෙනකොට ටක්ගලට තේරෙනවම හරි. ඇයි වැඩිපුර මේ මනුස්සය ඒක තමයි දන්නේ. දැන් ආර්ය කෙනෙක්ව ඔබ වහන්සේ අවුරුදු 40ක් බණ කියලා අනාර්ය කරන්නක බලන්න. ආර්ය කෙනෙක්ව අවුරුදු 40ක් බණ කියනවා. කාන්තාව ගැන වර්ණනා කරනවා. කවි කියනවා. සින්දු කියනවා. ලෝභය ගැන වර්ණනා කරනවා. මංකොල්ල කරන උපක්‍රම කියනවා. ප්‍රොජෙක්ට් සෙමිනාර් කියලා කියලා දෙනවා. මේ වගේ තමයි කොමිෂන් ගන්නෙ. මේ වගේ ග්‍රෑම් ගාන ගන්නවා. මේ විදිහට මේ කරනවා. මේ වගේ ඔරබොරු වංචා කරාම කිසිම දිනුමකට අහු වෙන්නේ නැහැ. ඒ වගේ උපක්‍රම උගන්වලා කොහමද යව අනාර්ය කරන්න පුළුවන්ද? ඇයි බැරි? අනාර්ය කරන්න බැරි. ඒ අනාර්ය අවබෝධය ඇතුළ නැහැ. අනාර්ය අවබෝධය නෑ. ඇතුළ තියෙන ආර්ය අවබෝධයක්. ආර්ය අවබෝධය තුළ අනාර්ය අවබෝධය නැගිටින්නේ. දැන් පුතුජන මනුස්සයෙක් ළඟට ගිහිල්ලා ආර්ය සත්‍ය අතර කියනවා. ටග්ගල මනුස්සයා පෑදිලා සම්මාදිටිටෙන් නැද්ද? එහෙනම් ඒ මනුස්සයා තුළ වැඩිපුර තිබිලා තියෙන්නේ මොනවද? ආර්ය සත්‍ය අතරනේ තිබිලා තියෙන්නේ. දැන් පුතුජන මිනිස්සු අනාර්ය කරන්න බෑ. ඇයි? අනාර්ය කරාමේ මනුස්සය හිටින්නේ කවදාරිය මනුස්ස නිදාස් වෙනවා. එන පුතුජන මනුස්ස අනාර්ය කරන්න බැරියයි. අනාර්ය අවබෝධයේ මනුස්ස තුල නැහැ. හැබැයි බණ කිව්වම් පෑදෙන ටක්කල රාත් වෙනවනේ අඟුලිමාලේ මාවේ. ඒකෙන් වැඩිපුර තිබිලා තියෙන මොනවද පුතුජන? ඒතකොට පුතුජන මනුස්ස තුල වැඩිපුර තියෙන්නේ ආර්ය සත්‍ය අතර. ආර්යවරු අතරක් තියෙන ආර්ය සත්‍ය. දැන් මේක තේරෙන්නේ නැතුව අපි ආඳුනේ මේ ලෝකේ චතුරාර්ය සත්‍ය කියලා එකක් දේශනා කරන්න යනවා නම් අපි මොනතරම් මෝඩයෝද කියලා හිතා ගන්න. ඒ කියන දන්න කට්ටිය දේශනා කරන්න යනවා. ඒ කියන අපි ආර්ය සත්‍ය අතර දන්නේ. සැබවින්ම චතුරාර්ය සත්‍ය දන්න කෙනා චතුරාර්ය සත්‍ය කියන්නේ නැහැ. එයා තුල තියෙනක අවදි කරන්නයි කියන්නේ කරුණු. එයාගේ මේ ලොකු කාරණා දැන් දුක කියන්නේ මොකද විස්තර කරන්නේ. හේතුව විස්තර කරන්නේ. ඇයි දුක දුක ඇතිවීමට හේතුව නිදාසන ක්‍රිය ක්‍රමය මාර්ගය මේව මොකවත් කියන්නේ නැහැ. ඇයි? ඒ ටික ඇතුල තියෙන එක අවදි වෙන්නයි කියන්නේ. මම මේ මේකක් වැඩුවා මට මේ මේකක් තේරෙනවා. මමත් ඒ වගේ ඒවා දන්නවනේ. මොනවද දන්නේ? මම මේ තේබුණකොට ඒ වගේ එකක් මම හරියට මට දැන් එයා ඒ අවදි වුණා යාවි. ලෝකේ ඉපදෙන හැමෝතුළු මේ අවබෝධය තියෙනවා. අපි හැමෝම මේ අවබෝධයත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් රාත් වෙන්නේ රාතන් වහන්සේ නමක්ද පුතුජනෙක්ද? පුතුජනෙක්. ඒතර පුතුජනයා මනසේ ඉපදෙනකොට ඒ රාත්‍රියේ ඒ ඇකියාවේ අතුල තිබිලානේ. එතකොට යාතුලේ මාර්ගඵල තිබිලානේ. තිබුණ නිසා නේද මතුනේ? අර තිබිච්ච එක මතු කරන්නයි ඕනේ. දැන් මේක වෙලා තියෙන මාර්ගඵල කවන්න හදනවනේ. මාර්ගඵල පොවන්න හදනවනේ. සාතිකවලේ ලියලා ඒක එල්ලන්න හදන ඔතනයි වැරද්ද තියෙන්නේ. මාර්ගඵලය පිටින් දෙන එකක් නෙමෙයි. තියෙනවා. අවදි කරන්නයි ඕනේ. අවදි කිරීමක් වෙයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය පටවි මට්ටමින් නිමාව දක්වාද. ඒක තමයි පටවි මට්ටමේ තියෙන චතුරාර්ය සත්‍යයේ තියෙන ඔරිජිනල් එක. අනාර්ය ලෝකේ කිසිම කෙනෙකුට ඉන්න බෑ. ඇයි? අනාර්ය ලෝකේ ඉඳ අනාර්ය කියන්නේ මොනවද කියන එක දැනගන්න ඕනේ. ඒක දැනගන්න නම් ඉස්සෙල්ලාම යා චතුරාර්ය කියන එක මොකද්ද දැනගන්න ඕනේ. ඇයි? ඒක දන්නේ නැති කෙනාට මේක තේරෙන්නේ නැහැ. ඒකට කියන නොදැනුවත්ව කරනවා. ගානවා මිනිස්සුන්ට. ගාලා ඉනාවි ඉන්නවා. ඇයි ගැව්වේ? මට හිතුණා ගැව්වා. ඉතිලයිම ගාන්න බෑනේ වැරදිනේ. ගාන එක වැරදිද? එහෙනම් ඒක නොගාහින්න එකට සාපි එහෙනම් මට වැරද්දක් වෙලා තියෙනවා. දැන් එයා කියනවා ස්වාමීනි මගේ වැරද්දක් නැයි මං අර මනසට තරහා ගිලා ගැව්වා. ඇයි ගැව්වේ? ගාහන එක වැරදීනේ. ඒකට සාපේක්ෂව මේක වැරද්දක් වෙලා තියෙනවා. ඇයි? අර සාපේක්ෂකේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒකට කියන්නේ මෙන්න දැනුවත් කළා අනවබෝධයෙන් කළා වැරදීමක් වුණා. ඒ කියන්නේ ඒ ඔක්කොම සුළු වැරදි. ඒ කියන්නේ මේ මොකද ආදිකම්මයා කියලා තමයි කියන්නේ. ආදිකම්මිකයා. එයා දන්නේ නැහැ. ඇයි සාපේක්ෂකයක් නැහැ. අලුව කන්න තානම්. කෑවොත් හැවත්. හැබැයි අලුව කන්න තානම් කියලා සාපේක්ෂකයක් නැහැ. හේතුවක් අදලා නැහැ. අලුව කාලා මේ ඔක්කොම දූවිලිත් එක දින කටේ බුදුහාඳුර ඉඳුල් කඩේ දීලා පියා ගන්න. අදින් පස්සේ කන්න බෑ. ඒක දැන් කාපු මිනිස්සු ප්‍රශ්නේ නැහැ. කෑලි 20ක් කාලා තන කිසිම දඬුවම නැහැ. ඇයි ආදිකම්මයා? නොදන්නවත් කාලා තින්නේ. ඇයි? එහෙම එකක් කලින් දාලා නැහැ. දැන් අද අපි පව් කරනවා. දස අකුසල් කරනවා. දස කුසල් පැත්තකින් තියලා අපි දස අකුසල්නේ වැඩිපුර කරන්නේ. ඇයි අද පුතුජන ලෝකේ වැඩි? දැන් අපි දස සිල් සමාදන් වුණා. දස සිල් කැඩෙනවා. දස සිල් කැඩිච්ච එක වැරද්දක් උනේ ඇයි? දස සිල් රකින්න ඕනේ කියන එකට සාපේක්ෂව නෙමෙයිද? දස සිල් රකින්න ඕනේ කියලා එකක් අදලා තිනා ඒකට සාපේක්ෂව වැරදෙනකොට මේක වැරදුන. අරක වැරදුනා කියලා දැන් මේ වඩා වැද්දසනවා. දැන් මේ දස සිල් දේශනා කළේ නැහැ අවුරුදු 20ක්. දස සිල් දේශනා කළේ නැහැ. දැන් සිල් නැහැනේ. දැන් ඒ වෙච්ච අවත් වලට මොකද උනේ? ආධිකම්මියෝ. එදා අවුරුදු 20ෙම ඉති ආධිකම්මියෝ. රාත්‍රිසේ ගිහිල්ලා වළඳලා මේ ගාක්කඩ බුදියාණන් ඉඳලා උදේට එනවා ජේතවනාරාම. ආධිකම්මියා. වරදක් නැහැ. හැබැයි හයෙන් පස්සේ එළියට යන්න බෑ. දැන් ආධිකම්මියෙක් නැහැ. දැන් අවත් දැසන්න ඕනේ. අවතක් වුණා. දුකුලිය අවතක් හරි පතිත්‍ය අවතක් හරි පරාජිකාවක් මොන හරි වුණා. එහෙනම් මේ හැම තැනම මේක හදලා තියෙන සාපේක්ෂකයකට සාපේක්ෂව. ඒක නැත්තම් මේක නැහැ. දැන් සතර පරාජිකා බුදුහාඳුර දේශනා කළේ නැත්තම් අද උපසම්පදාව අයිම වෙනවද කාගෙලා? නෑ. කවුරු දුන්නත් උපසම්පදා පිටනවා. අර පරාජිකා අතර තියෙන නිසා දැන් මේගොල්ලොන්ගෙන් ගත්තත් උපසම්පදා පිටෙන්නේ නැහැ කියලා එකකුත් තියෙනවා. හැබැයි පරාජිකා අතර පිට මේ දේශනා කළා නැත්තම් කවුරු දුන්නත් උපසම්පදා පිටනවා කියලා සන්තෝෂෙන් යනවා. සැක නැතුව උපසම්පදා වරගෙන යනවා. දැන් අපිට ටිකක් සැකයක් තියෙනවා. මේක හරියට ඇයි අර පරාජිකාතට සාපේක්ෂව අපි බලන්නේ මේක පිටවුවද නැද්ද කියලා. කුසලයේ තීරණය වෙන්නේ අකුසලයට සාපේක්ෂව. අකුසලයේ කියලා එකක් නැත්නම් ලෝකේ තියෙන්නේ මොනවද? ඔක්කොම කුසල්. ඔක්කොම රජවරු. ඔක්කොම කුසල්. කුසල් කියලා ලෝකේ එකක් නැහැ. ඉඳගත්තත් අකුසල්. හිටගත්තත් අකුසල්. බැලුවත් අකුසල්. නිදාගත්තත් අකුසල්. ඇයි? කුසල් කියලා එකක් නැහැ ලෝකේ. එහෙනම් ඔක්කොම දැන් මම පොයින්ට් එකට එනවා අපේ අඳුර. ලෝකේ තියෙන ඔක්කොම දුක නම් මොනට සාපේක්ෂව මේ දුක තියෙන්නේ උනේ? කෝසප. මේ ප්‍රශ්නේ කවුරුත් ඇව්වේ නැහැ භාග්‍යතුමාන්සේ. ලෝකේ හැමතැනම දුකනේ. ලෝකේ හැම සංස්කාරයක්ම සංස්කාර වලින් කියන්නේ බුදුහාමුදුරේ. සබ්බේ සංඛාරා. එතකොට මේක නාම රූප වලට ගත්තෙත් නෑ සතර මහා භූත වලට ගත්තෙ නෑ එතනින් එහාට ගියා ධාතු කීපයකට යා සංස්කාර වලට ගියා සංස්කාර වලින්ම තියෙන ඔක්කොම දුක නම් මේ දුක මොනවට සාපේක්ෂවද ගත්තේ සැපට සාපේක්ෂව දුකක් ගන්න සැපට ඒ සැප දැන් මේක තියෙන්න ඕනේ සාපේක්ෂයට ගන්න සැපක් කියලා එකක් නැහැ නේ ඔක්කොම දුකයිනේ එතකොට මොන සැපට සාපේක්ෂව කොහේදින සැපට සාපේක්ෂව ගත්ත එකක්ද මේක ඔබ වහන්සේ රාත් වෙච්ච දවසට මේක තේරෙනවා එදාට ඔබ වහන්සේ බුදුහාමුදුරන්ගේ අවබෝධයට ප්‍රඥාවට ඔබ වහන්සේ මේ පෙරලි පෙරලි වඳින්නේ. එච්චර ගැඹුරු සියුම් ධර්මතාවයක් ඔතන තියෙන්නේ. සාපේක්ෂව නැතුව නිර්මාණය කරන්න පුළුවන් ධර්මතාව. ඒක බුදුහාමුදුර දන්නවා. දැන් අපි හදන්නේ සාපේක්ෂයට සාපේක්ෂනේ. කිරිතේ හදන්න එපා. ඇයි? සෙම. සෙම හැදෙන්නේ ඕනේ නැ කිනකට සාපේක්ෂව මොනවද හදන්නේ? ඉඟුරු ප්ලේන්ටි. අරකට සාපේක්ෂ. එතකොට මේ ලෝකයේ හැම එකක්ම අපි සාපේක්ෂයකට අදන්නේ. උදකලාවට සාපේක්ෂව කසාද බඳිනවා. කාර්යබහුලතාවයට සාපේක්ෂව උදකලාව හොයනවා. හැබැයි මේ ලෝකයේ දෙකක් නෑ එකයි තිබිලා තියෙන. මොකද ඔක්කොම දුක. එහෙනම් ඔක්කොම දුක නම් කොහොමද මේ දුක තීරණය වුනේ? සැපට සාපේක්ෂ. සැපක් නැත්තම් මොන සැපට සාපේක්ෂව මේක තීරණය කළේ? කොයේ සැපට සාපේක්ෂව තීරණය කළේ? දැන් හඳුනේ බුදුහාමුදුරන්ගේ ඒ පෞරුෂත්වයේ එතන තමයි පවතින්නේ. ඒක තමයි කියන්නේ ඒ තථාගත පෞරුෂත්වයේ. එහෙම නැති එකක් අපි හඳුන හදලා කියනවා. හැමදේම දුකයි කියලා. හැමදේම දුකයි නම් මිනිස්සු සැප කියන්නේ මොකද්ද කියලා හොයනවනේ. සැප කියන එකක් හොයන්න නම් හැම දුකක්ම අතරින්න එපායි. හැම දුකක්ම අතරියාම සැප කියලා එකක් ඉතුරු වෙන්න බෑනේ. ඌ පිරිනුවම් පානවා. කොහොමද පොයින්ට් එක? හැමදේම දුකයි නම් හැමදේම නිදාසෙන්න ඕනේ අනිත් අන්තයට යන්න. දැන් කුරුණාගල දිස්ත්‍රික්කයයි යාපනේ දිස්ත්‍රික්කයයි ගත්තාම දැන් දිස්ත්‍රික්ක දෙකක්නේ. එක දිස්ත්‍රික්කයකින් ඊළඟ දිස්ත්‍රික්කයකට යන්න ඒ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ බෝඩරෙන් එළියට යන්න ඕනේද නැද්ද? එතකොට දැන් මේ සැප කියන බෝඩරයයි දුක කියන බෝඩරයයි තියෙනවා. දුක කියන බෝඩරය අපි පෙන්නවා. එතකොට මේ බෝඩරෙන් එළියට ගියාම සැපනේ. හැබැයි එහෙම එකක් නැහැනේ. එතන මේ බෝඩරෙන් එළියට යන එකට මොකද වෙන්නේ? යන එන මන් නැව් පිරිනවා පානවා. එතන ගිය කට්ටිය දන්නවා ඕ මේක තමයි නං ඒක කියන එක. ආපහු එන්න රිවර්ස් එකක් නැහැ. ගිය කට්ටිය ආපහු එන්නේ නැහැ කියලා. ඒකනේ ඇත්තෙත් නැති නැත්තෙත් නැති. ගිය කට්ටිය කවුරුත් ආපහු එන්නේ නැහැ. ඒ නිසා මේ දුකෙන් එතර වෙච්ච කට්ටිය සැපගෙන කියන්නේ එන්නේ නැහැ වයි. එන්නේ ඉපදෙන්නේ නැහැ කට්ටිය. ඒ නිසා ඇවිල්ලා කියපු නිසා සාක්කියක් නැහැ. ඒ නිසා ඒක මොකද්ද කියලා බලන්න අපිත් ඒක වඩනවා. ඔක්කොම කියන නිදහස නිදහස නම් කතන්දර දැනගන්නවා අපි ඉන්නේ නැව. ඒ නිසා ලෝකේ කිසිම කෙනෙකුට මොන සැපට සාපේක්ෂද මේ සබ්බේ සංඛාර දුක්ඛ කිව්වේ කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පෙරේත ලෝකේ පෙරේතෝ දන්නේ නැහැ. භූත ලෝකේ භූතයෝ දන්නේ නැහැ. දෙවිවරු නිස්සම් භූත වෙලා ඉන්නවා. මොකද්ද මේ ප්‍රශ්නේ? කොයිද මේක? එහෙම එකක් නැහැ. දෙවිවරු කියනවා මේ විමානවල ඉන්න එක කුසල් එකතු කරන එකට මේ රුක්කවල් වල හරක් අරගෙන මේ හැමතැනම ඇවිල්ලා මේ පදිංචිලා මේව රකගෙන ඒ පින් අනුමෝදන් කර දුකයි. මේවා දුකයි. මේ හැමතැනම තියෙන දුක දිව්‍ය ලෝකේ දුක දෙවිවරුත් දන්නවා. දැන් එතකොට මේ දිව්‍ය ලෝකේ දුක නම් බ්‍රහ්ම ලෝකේ පිරිනිවන් පාන්න එපා. එතකොට ඒකත් දුකයි නම් මනුස්ස ලෝකේ දුකයි නම් අපාය වලත් දුකයි නම්. එතකොට මේ ඔක්කොම දුක හැදෙන්න සැපට සාපේක්ෂව පායි මේ හදන්නේ. මොන සැපට සාපේක්ෂව හදලා තියෙන්නේ? කොහෙද තියන්නේ සැප? අදයි ඒක හොයන්න ගිය හැමෝම ඉස්සෙල්ලාම මොනවා කරන්නත් දුකෙන් නිදහස් වෙනවා. මේ බෝඩරෙන් එළියට යන්න ඕනේ. එතකොට සැප හම්බෙන්නේ. බෝඩරෙන් එළියට ගිය කෙනාට ආපහු එන්න බෑ. එහෙම එකක් නෑ. අනාගාමි ඵලය අපි අහලා තිනවා. ඒකාන්තගාමි ඵලයක් තමයි මේක තුල තියෙන්නේ. ඒකාන්තගාමි ඵලයක්. එක හන්තය තුලින් ඵල නිර්මාණ වෙන ක්‍රමයක්. මේ දේවල් සැප කියලා හරියටම හයිලයිට් වුණොත් මිනිස්සු පුළුවන් තරම් දේවල් දොරවල් විකුණලා හරි දුකෙන් නිදහසලා අරන්තෙට යනවා. මේලෙක චූන් එකේ ඉන්නවා. දැන් මිනිසුන්ට මේ ලෝකෙ කිසිම කෙනෙකුට එහෙම අන්තයක් නැහැනේ. එහෙනම් මිනිසුන් දුකෙන් නිදහසලා බලනවා එහෙම එකක් තියනවාද කියලා. නිදහස් වුණාට පස්සේ මේකක් නැති නිසා මේ මනුස්සයට යන්නේ නැමන්නේ. ඕම් විනදේ. ලක්ෂ ගණන් කෝටි ගණන් වලට ඕක වුණා. අපටත් ඕක වෙනවා. අපටත් ඕක වෙනවා. සියලු දේ මත්තරපු මනුස්සයාට දැන් සැප කියලා එකක් ඉතුරු වෙනවා. ඉතුරු වෙලා තිබුණොත් තමයි සැප දැනෙන්නේ. දැන් දුක සම්පූර්ණ නිදහස් වෙන ඔක්කොම අයින් කරන්න එපා. එතකොට සැප නිර්මාණය වෙන්නේ ඉතුරු වෙලා නැහැ මොකවත්. එක සිතුවිල්ලකින්වත් කෙලෙසක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා එහෙම එකක් නැහැ. එහෙම එකක් ඇති වෙන්නේත් නැහැ. ඒ මනුස්සයාට ආයි ඇවිල්ලා මේක කියන්නත් බැහැ. ලැජ්ජාවෙන් පණ යනවා. මේක කාටද කියන්නේ? කොහොමද කියන්නේ? මොනවද කියන්නේ? හේතුව දුකෙන් නිදහස් වුණොත් තමයි සපහන්තය හම්බෙන්නේ. අන්තයෙන් අනිතන්තයට යන්න එපා. එතකොට මේකෙන් නිදහස් වෙච්ච මනුස්සයාට මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. සියලු දුක්වල නිරෝධ වෙලා නැහැ. සියලු දුක්වල නිරෝධ වෙච්ච ගමන්ම සපක් නිර්මාණය වෙන්නේ මොකවත් නැහැ එතන. සාපේක්ෂිකයක් නැහැ. ඒ නිසා සපක් හැදෙන්නේ නැහැ. ගොඩාක් මේ ධර්මතාවල සියුම් දේවල් සරල දේවල්. ඒක මිනිස්සු ගොඩාක් දැනගත්තොත් මං හිතන්නේ මීට වඩා රාත් වෙන කට්ටිය වැඩි ලෝකේ. අපට රාතන් වහන්සේලා උඩින් යනවා පේන්නේ නැහැ. මිනිස්සු දකින්නේ නැහැ වර්තමානයේ. අනාගතේ පයින් යන මිනිස්සු දකින්නයි අමාරු වෙන්නේ. මේ අවබෝධ වුණාම මේ පයින් යන්නේ 10යි උඩින් යන්නේ 90යි. ප්‍රශ්නේ වෙලා තින්නේ මේ ධර්මයේ නැතිකම නෙමෙයි. නිදාසෙන මාර්ගයේ නැතිකම නෙමෙයි. ඒ සියලුම දේවල් තියෙනවා තේරුම් ගන්න අවබෝධය. ප්‍රඥාව වැඩිලා. මේකෙන් හැමදේ තුළ මේක තියෙනවා. ප්‍රඥාව මෝරලා නැති නිසා චතුරාරි සත්‍ය කටපාඩමින් කියන්න ඉන්නවා. චතුරාරි සත්‍ය දන්න කිසිම කෙනෙක් චතුරාරි සත්‍ය දන්නේ නැහැ. චතුරාරි සත්‍ය දන්නේ චතුරාරි සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙච්ච කට්ටිය විතරයි. ආර්යවරු විතරයි ඒක දන්නේ. ඒ අවබෝධය කියන්න බෑ. මමත් චතුරාරි සත්‍ය එකක් දන්නවා. ඒක මට කියන්න බෑ. මම සමහර වෙලාවට කියලා බලනකොට ඒක වෙනස් වෙනවා. ඒක ඉතියේ දෙනද කියන්න බෑ. මොන වචනවලින් මොන භාෂාවෙන් කිව්වත් ඒක වෙනස් වෙනවා. ඇයි? තේරෙන එක කියන්න බෑ. හැබැයි තේරෙන එක විස්තර කරන්න පුළුවන්. මේම වුණා, මේම විස්තර කරන්න පුළුවන්. විස්තර වෙනකොටත් මට තේරිච්ච එක නෙමෙයි ආට තේරෙන්නේ. අර විස්තර වලට සාපේක්ෂව එහාට වෙනම එකක් තේරෙනවා. මමත් ඒ ගොඩක් දේවල් දන්න සමහර දේවල් තියෙනවා කියනකොට මම දන්නව අනිවාර්යම කියලා ඉවර වෙලාත් මම මේ කිව්වේ හරකම නෙමෙයි. ඒක මටම දැනෙනවා. ඇයි මොන වචන වලින් හරියට ගලපලා හරියට අතීත වර්තමාන අනාගත වලට ඒක ව්‍යාකරණ වලට ගොනු කරලා හරියටම කියනවා. කිව්වට අර ඇතුළේ තියෙන එකට සාපේක්ෂව එළියේ තියෙන එක මැච් වෙන්නේ නැහැ. හරි ගමඩ බලනවා නෑ. ඇයි? ප්‍රත්‍යක්ෂ එකක් කියන්න බෑ. විස්තර කරන්න විතරයි පුළුවන්. විස්තර කළාම ප්‍රත්‍යක්ෂත නෙමෙයිනේ කියන්නේ. ඒක විස්තර වීමක් නෙවෙයි. විස්තර වලට සාපේක්ෂව යට එකක් තේරෙනවා. ඒක වැඩුවම එයාට ප්‍රත්‍යක්ෂකයක් වෙනවා. හැබැයි ඒ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මෙයාට වෙච්ච එක නෙවෙයි. දැන් අඟුලිමාලගේ රාත් බෝධියයි සරියුතාන්දර රාත් බෝධිය දෙක එකයි. හැබැයි ප්‍රත්‍යක්ෂ වීමේ අවබෝධය මා විශාල වෙනස. අවබෝධය වෙනස්. ඵලය එකයි. වතුර කියලා කිව්වම මූදෙත් වතුර තියෙන්නේ. ඇලේ ගොඩොලේ ගංගාවේ හැමතැනම වතුර නේ. ඔක්කොම වතුර. ඔක්කොම ගලනවා. හැබැයි බොන්න පුළුවන්ද? බොන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය ලිං වතුර, ලැයි වතුර මේ වගේ දෙකක් තුනක් තමයි බොන්න පුළුවන්. අනිත් ඒවා බොන්න බෑ. හැබැයි වතුර කිව්වම අර ඔක්කොම එක ලිස්ට් එකට හදන්න. ඔක්කොම වතුර. මූදත් වතුර තමයි බොන්න බෑ. ප්‍රත්‍යක්ෂ වෙච්ච කිසිම කෙනෙකුට කියන්න බෑ. එහෙම කියනවනම් ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් නෙමෙයි. කවුරු හරි කියනවනම් මම මේ ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයක් මේ කියන්නේ හරියටම හරි බොරු කියන්නේ. සමහර කට්ටිය කියන ප්‍රසිද්ධිය කියනවා මම මේක වැඩුවා මම රාත් උනා මම මේක ප්‍රත්‍යක්ෂ කළා මේක කරන්න ඕනේ මේක විතර හරි මේ ලෝකේ කොයිවත් ධර්මේ නැ මේක විතර හරි. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙච්ච එක හරියටම යා කියනවා කියලා කියන්නේ ඒ කියන්නේ බොරු. ප්‍රත්‍යක්ෂ වෙච්ච එක කියනයි ප්‍රත්‍යක්ෂ වෙච්ච එකට තාම භාෂාවක් හොයාගෙන නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච ධර්මයට වචන නැහැ ලෝකේ කිසිම භාෂාවක. ඒ නිසා ඒක කියන්න බෑ. කියන්න බෑ. එයා දන්න භාෂාවෙන් එයා දන්න වචන වලින් කියන්නේ අරක විස්තර කිරීමක් තමයි. දැන් මාර්ගඵලයක් තුල එයාගේ මානසිකත්වයේ තියෙනවනේ. මානසිකත්වයේ තියෙන එකයි නේ එක මානසිකත්වයනේ. ඒකට එක වචනයක් කියන්නකෝ. හැබැයි ඒක විස්තර කරනකොට එයා කියනන පොතක් ලියන්න කරුණු. ඇයි? ඒක කියන්න වචන නැහැ. විස්තරයක් විතරයි කියන්නේ. මේ විස්තර කරන යා රටේ නැති තොරතුරු කියනවා. මේ මෙටියා මේම දැනෙනවා නාම රූප වල මේම එකක් වටුණා ඊට පස්සේ මම මේම කල්පනා කළා මේම කල්පනා කරනකොට මේම එකක් තේරුණා ඊට පස්සේ එහෙම තේරෙනකොට ඇයි එහෙම එකක් මේ විදිහට තේරෙන්නේ නැතුව මේම තේරුණේ කියලා ඒක ගවේෂණය කරනකොට මේම එකක් මට අහුණා ඕ මොම කියනවා දැන් අර පවතින මානසිකත්වයේ එකනම් එක වචනයක් නෙ තියෙන්න ඕනේ ඒතර එක වචනයක් කියන්න තෝ මේ වචන 5000ක් විතර කියලා තව කියනවා ඒ කියන්නේ ඒක කියන්න වචන නැහැ ලෝකේ එයාටත් සැකයි ඒ නිසා තවත් වැඩිපුර වචන ගන්න අරගෙන කොමර එක කියන්න නම් කියන්න බෑ. ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් කියන්න බෑ. කියන එකක් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් විස්තර කරන්න විතරයි පුළුවන්. ගෞතම බුදුහාමුදුරුවෝ හැමතැනම විස්තර තමයි කරලා තියෙන්නේ. මම බැලුවා එකක්වත් ඒක හරියටම නැහැ එතන. විස්තර කරලා තියෙන්නේ. දැන් ඇත්තටම නිවීම කියන එක එක ප්‍රශ්නයක් නේ. එක පේළියකින් කියන එක ගාථාවකින් කියනවා. ඇයි මෙච්චර 84ද? ඒ කියන්නේ ඒක කියන්න බෑ. බුදුවරු දන්න බුදුවරු කියනවනේ මේක මේ කියන්න මේ බ්‍රාහ්මණයෙක්වත් මිනිසෙක්වත් දිව්‍ය ලෝකේ දෙවියෙක්වත් කවුරුත් නෑ. මේක ආන්න බෑ. කියන්න කෙනෙකුත් නෑ. ඒ කියන්නේ ඒක ඒ වගේ එකක්. එහෙනම් අද ගොඩාක් බන කියලා කියන්නේ මොනවද? ප්‍රත්‍යක්ෂ නොවිච්ච එකක්. ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් කියන්න බෑ. දේශකයන් වහන්සේලාමයි තම තමන්ගේ බණවලට සාතිකේ දෙන්නේ මේක අනාර්යද ආර්යද වඩපෙකක්ද නැද්ද හරි එකක්ද වැරදි එකක්ද ඒක කවුරු කියන්න ඕන නැහැ මම මොකටද කියන්නේ අපි කවුද බුද්ධ ශාසනයේ ධර්මයට තීන්දුව දෙන්න අග්‍රවිනිසුර නෙමෙයි අපි කවුද බුදුහාඳුරගේ යටිපතුලේ දූවිල්ලක්වත් වටින්නේ නැති උන්වහන්සේලාමයි මයික් එකෙන් කියන්නේ මේ මම කියන්නේ බොරු මම කියන්නේ වඩපු නැති එකක් ඒක උන්වහන්සේගේ කටින් උන්වහන්සේ කියන්නේ ඒක ප්‍රඥාවන්තයාට අර බණ ටික එනකොට මේ ටිකත් ඇයෙනවා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්ම මොකද්ද දන්නවද මේ දක්වා නොකියපු ධර්ම අනිත් ඔක්කොමගේ ශ්‍රේෂ්ඨත්වයේ ගිහිල්ලා ඔක්කොම විකුණලා ඉවරයි 50000ට දීලා තිනු ලත්තේට දීලා තිනු hinaවට දීලා තිනු ිතවත්කමට දීලා තිනු පිළිකරයට දීලා තිනු කෙසෙල්ලේ ගෙඩියකටවත් දීලා තිනු ඒවා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ධර්ම කියනකොටම ගියා ඒක තමයි ශ්‍රේෂ්ඨයි තාම එක කිව්වේ නැහැ. ඒ නිසා ඒකට කැලල් වුණා. ඒක තාම මිලවුන්නේ නැහැ මාකට් එකේ. වෙළඳ පොලේ මිලක් නැහැ ඒකටයි කිව්වේ නැහනේ. සීඩියක් ගන්න බෑ කියලා නැහැ. කියපු ඔක්කොමටම වැඩේ වැරදුනා. ඒ ඔක්කොම මිල අද මාකට් එකේ මිල තියෙනවා. ඒ හැම බණකටම පොතක් තියෙනවා. සීඩිය එකක් තියෙනවා. 300යි 500යි 800යි 800යි. ඒ හැම එකටම මිලක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ශ්‍රේෂ්ඨ ධාම නෙමෙයි. ශ්‍රේෂ්ඨ ධාම අමිලයිනේ. එතකොට මේක මිලක් වුණා. එතන පූජාව පිණිස ගන්නවනේ. ඒකෙත් මිලක් නෑ. ඒක ප්‍රසිද්ධියටනේ. පූජාව පිණිස ගන්නවා. ඒකේ මිලක් ගාලා නෑ. නිකන් දෙන්නේ. හැබැයි කිරියම්මා කිරියත්තට සුවපත් වෙන්න ඕනේ. අබ්බගාතයට සනීප වෙන්න ඕනේ. අදවත් සත්කම් කරන මේ අම්මට මේ සුව වෙන්න ඕනේ ඉක්මන් සුව. ඒකට තමයි පොත ගාලා තියෙන්නේ. ඒතර ඒ විස්තරේ කොටලා තියෙන්නේ. ඒතකොට දැන් ඒකත් නිකන් දීලා නෑනේ. ලක්ෂ 500ක් වියදම් කරලා සනීප කරන්න බැරි එක මේ රුපියල් 50000ක් වියදම් කරලා පොත් ටිකක් ගාලා ඒක බලාපොරොත්තු වෙනවා. ඒතකොට ලොකුම මේ ලෝභයේ තියෙන හිතනද? අරකනම් කමන්න 350ට හරි මේ එක විකුණනවා. මේක ඊට වඩා බරපතල එකක්. මේක පොතක් මේ 120000ක් විතර වෙනවා. ඇයි අරකට සාපේක්ෂව මේක ගණන් හදන්න එපායි. ලෝකේ ශ්‍රේෂ්ඨම ධාම තමයි මේ දක්වා දේශනා නොකරපු ධාම. කැලලක් උන්නේ. ඒක පිරිසුදු භාවයේ හේමම තියෙන. දහමට තියෙන පතිවතක්. දහමේ පතිවත ගොඩාක් කෙලසනවද? ඒක අනවශ්‍ය විදිහට දේශනා කරානම අකමැත්තෙන් ඉන්න කට්ටියට කිව්වාම සුදුසු නැති කට්ටියට දේශනා කරාම ප්‍රත්‍යයට දේශනා කරාම අනිත්‍යගේ ිතවත්කමට ඒ කට්ටියෙන් ලැබෙන ඒ සත්කාර පුද සත්කාර ගෞරවයට තාන්නමාන වලට නිලතල වලට කිව්වාම ඒක පතිවත කෙලෙසෙනු පතිවත යනවා ඒක. ධාම පිරිසිදුයි එන ඒ පිරිසිදු භාවය රකින්න ඕනේ ඒ පිරිසිදු භාවය තුලින්මයි. සුදුසාට සුදුසු දේ දිය යුතුයි. අද ගොඩාක් සුදුසු දේ දෙන්නේ නුසුදුසාට. මිනිස් මිනිසියෙකුට නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ එයාට අවශ්‍ය වෙනකොට නෙමෙයි. එයාගේ සිතට ඒක දැනෙනවා. දැන් ඉතින් නිවන් දැක්කොත් හොඳයි මේක කරදරයි. එහෙම හිතෙනකොටම ඒක හිතෙන්නේ එයාට ඒ කර්මය තිබුණ නිසානේ. එහෙනම් ඒකට අදාළ සම්බන්ධතාව ලෝකෙ ඇදිලා. ඒක සම්බන්ධ වෙන නිකම්. එයා ඊතර වෙනවා. නිවන් දකින්න නැති මිනිසියා කොහොම කරත් දකින්නෙම නෑ. එයාව ගන්න බෑ. දේවදත් එච්චර කරලත් ගන්න බෑ. දකින්න මිනිසයව නවත්තන්නත් බෑ. යනවාමයි. මේක විශ්ව න්‍යාය ධර්මයේ. ඒ දේවල් ඒ විදිහට පවතිනවා.